ගෞරවනීය ස්වාමි වහන්සේගෙන අවසරයි. සැදැවත් වාසනාවන්ත සිනුතුනි, මිලානේ ලෙවුල මහත්මිය, තම ඥාතීන් හිතවතුන් කවුරුත් එක්ක රැස්ති කරගෙන ඊටම වටිනා සදානුස්මරණීය පින්කමක් සිදු කරලා නිවාඩපත් එක් අවස්ථාව. ඉතින් නිලවිනුන්ට වගේම මේ සහභාගීත්වය හැම දිනාටම කිසිදු අඩුවක් නැතුව එක වගේ මේ කුසල් බෙදා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ හිතේ කිසියම් වෙනසක් ඇති කරගන්න පානි. ඔබට විතරක් නෙමෙයි, මෙතන නැති වුණත් මේ ගැන බලන්න පුළුවන් සත්‍යයන් විශ්සේ කොතන හිටියත් ඒ හැම කලයකින් වෙන සත්‍යයන්ට සමාන සිතින් මේ ගැන සතුටු වෙච්ච පමණට එහි කුසල් අනුමෝදන් වන්නට පුළුවන්. ඔබ අහලා තියෙනවා මේක අනාථින්තික සිටුතුමා සරත් නුවර දේවරම් විහෙර පූජා කරනකොට ඒ පින්කම දිහා බලලා සතුටු වෙච්ච බ්‍රාහ්මණෙක්, වයසක බ්‍රාහ්මණෙක් සිටුතුමා දිව්‍ය ලෝකෙ ඉපදෙන කලින් මේ බ්‍රාහ්මණය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුණාට සඳහන් කරනවා. ඔහු මුදල් වේදන් කළම නෙවෙයි, අර ඒ පින්කම දැස බලවත් ශ්‍රද්ධාවෙන් ඊට සක්‍රියව සහභාගී වීම. ඒ නිසා ඔබ හැම දිනකටමත් මේ පින්කම ඉතාම බලවත් පින්කම, අධික කුසල චේතනා පාලන අවස්ථාවක්. මේ විහාරස්ථානයේ ඉඩමක් පූජා කරපු අවස්ථාව මේක සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට කරපු මහා අනුග්‍රහයක්, මහා කුසලයක්. අපේ ශ්‍රී ලාංකික අතීත රජවරු, මැතිඅමතිවරු, මහා මාත්‍යාදීන් අපේ රටේ මේ වගේ පරිත්‍යාගයන් කළා. අගත අනගත චතුදිස්ස සංගත දිනේ කියලා ගල්ලෙන් වල පවා ලියලා ස්වාමීන් වහන්සේට පූජා කළා. ඇයි පූජා කළේ? මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් ඉදිරියට ගෙන යන්නට ඒ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරලා ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටක බුදු ධර්මයයි අද ලෝකෙම ථේරවාදී බුදුදහම විදිහට තියෙන්නේ. අපේ අතීත ශ්‍රී ලාංකික මව්පියන්, අපේ හිටිය රජවරු මුළු රාජ්‍යයෙන්ම ශ්‍රී ලංකා දිවයිනේ තුන් වතාවක් ශාසනයට පූජා කළා. ඇමතිවරු වැව් වමන පූජා කළා, කුමරු පූජා කළා. අපේ පින්වන්ත අම්බලා තමන්ට ලැබෙන ඉතාම වටිනාම පින්වන්තම දරුවත් මේ ශාසනයට පූජා කළා. එවෙන් ශාසනයෙන් තමයි පිළිතුනේ මේ නිර්මල බුද්ධ ධර්මය ආරක්ෂා වුනේ. ඒ නිර්මල බුදු දහමයි අද ලෝකෙම ථේරවාදී බුදු දහම විදිහට ආරක්ෂා වෙලා තියෙන්නේ. ලෝකේ හැමදෙනාම ශ්‍රී ලාංකිකයන්ට ගරු කරනවා මේ ථේරවාදී බුදු දහම ඉතුරු කරනම් මුළු තුන් ලෝකයටම ඉතුරු කරපු නිසා. අන්න ඒ වගේ පින්කමක් තමයි ඔබත් මේ අද සහභාගී වෙලා සිටින්නේ. මේ විහාරස්ථානය ඊටම ලස්සනට පවත්වා ගන්නට මම කියන්නේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ තියෙන විහාරස්ථාන අතර අංග සම්පූර්ණ විහාරස්ථානයක් විදිහට මේ විහාරස්ථානය පවතිනවා. ඉතින් ඒ විහාරස්ථානය තවත් ලස්සන වෙන්න ඒ ස්ථානයේ අනාගත පැවැත්ම සඳහා ඔබ මේ ඊටම වටිනා අනුග්‍රහයක් මේ කරන්නේ. ස්වාමීන් වහන්සේ සඳහන් කළ විදිහට මේ පින්කමට බොහෝ දෙන අනුග්‍රහ කළා. තමන්ට හැකි පමණින් ශක්ති පමණින් ඔබ උදව් කළා. ඒ අතර විශේෂයෙන්ම නිලමි නොවන මේ පින්කමේ මූලිකත්වය දරපු නිසා තමයි ඇත්තටම මේ පින්කම හොඳින් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබටත් මේ පින්කමට සහභාගී වෙන්න ලැබුණා කියලා සතුටටපත් වන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වේලාම කියන සූත්‍රයේ දේශනා කරනවා අපට අප සිදු කරන මේ පින්කම් වලින් ඉහළම ආනිසංසකට ලබා ගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේ පින්තුනි මහ ශ්‍රද්ධාවන්තය ඔබ ශාසනය වෙනුවෙන් මෙවැනි අනුග්‍රහයන් කරනකොට වික්ෂුන් වහන්සේලා හැටියට අපේ ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ පින්තුනි ඔබ ගැන ගුණ කතනයක් කළා, ඔබ හරි හොඳයි කියලා ඔබ මෙතෙන් යවන විතරක් නෙවෙයි. ඊට වඩා ලොකු කාර්යභාරයක් වගකීමක් වික්ෂුන් වහන්සේලා හැටියට අපේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ කලාව මේ පින කුසලයේ වඩාත්ම අර්ථවත් වෙන විදිහට මහානිසංස වෙන විදිහට ඔබ අනුග්‍රහ කිරීමත්, ඒ වගේම මෙවැනි පින්කමකදී තවත් පින් අනුමෝදන් වන්න පුළුවන් විශ්වයේ සිටින සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් විය හැකිතේ පින්කම ඉතාම අර්ථවත් නිමාටපත් කරන්නට පින්කමට අනුග්‍රහ කිරීම, අනුශාසනා කිරීම වික්ෂුන් වහන්සේලා හැටියට අපේ යුතුයකම. මේ යුතුයකම පිළිතුරු කළ යුතුයි. බුදුහාමුදුරුවෝ වේරාම සූත්‍රයේ දේශනා කරනවා පින්කමල අනුශාසන ටිකෙන් ටික වැඩි වෙන හැටි පිළිබඳව. පින්කම් මාලාව මේ පින් වැට ආරම්භ වන්නේ පින්තුනේ ඉතාම සරල දෙයකින්. අපි ගෙදර කෑම කාලා ඒ කෑම කාපු භාජනය පිමාන සෝදන කොට ඒ සෝදන භාජනයේ තියෙන ඉඳුල් ටික සතෙකුට ආහාර වේවා කියලා අපිට ඉවත් කරන්න පුළුවන් නම් ඒකිනුත් පින්තුනි පිනක් සිද්ධ වෙනවා. එතනින් ආරම්භ වන ඒ පින්කමට ධර්මයේ සඳහන් වෙනවා 100ක් ආනිසංස ලැබෙනවා කියලා. එතනට ආත්මවත් 100ක් ඒකට ආනිසංස ලැබෙන්න පුළුවන්. එතනින් ආරම්භ කරන දේ පින්තුනි ඒ පිරිසංගත සතකට යමක් පෝෂණය කරන කිරීමෙන් ආරම්භ කරන මේ පුණ්‍ය කර්ම කුසල කර්ම වඩාත්ම ඉහළ තලයකට යන්නට බුදුහාඳුරා ප්‍රාණ සාසනා කළා. ඒ පිරිසංගත සතෙකුට දෙන දාණයට වඩා අනිසංසදායි දුස්සීලවත් මිනිසෙකුට දෙන දාණය. ඒ මිනිසෙකුට දෙන දාණයකට වඩා අනිසංසදායි සිල්වන්ත කෙනෙකුට දෙන දාණය. ඒ සිල්වන්ත කෙනෙකුට දෙන දාණයට වඩා අනිසංසදායි සිත දියුණු කරපු අන්‍ය ශාසනයේ වුණත් අභිඥාලාභී ධ්‍යානලාභී කෙනෙකුට දෙන දාණය. ඊටත් වඩා අනිසංසදායි මේ සම්බුද්ධ ශාසනය තුළ සෝවන් මාර්ගයට පිළිපැන කෙනාට දෙන දාණය. සෝවන් ඵලයට පිළිපැන කෙනාට දෙන දාණය ඊටත් වඩා අනිසංසදායි. සකදාගාමි මාර්ගස්ත පුද්ගලයාට දෙන දාණය ඊටත් වඩා අනිසංසදායි. සකදාගාමි ඵලයට අනාගාමි මාර්ගයට අනාගාමි ඵලයට අරහන්ත මාර්ගයට අරහන්ත ඵලයට රහතන් වහන්සේට දෙන දාණය ඒ සියල්ලටම වඩා වැඩි කියලා දේශනා කළා. රහතන් වහන්සේට දෙන දාණයට වඩා අනිසංසදායි පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය. පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණයට වඩා අනිසංසදායි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් කොට දෙන දාණය. පෞද්ගලික දාන අතරින් මේ වගේ දාන 14ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පෞද්ගලිකව යමක් පූජා කරනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය තමයි ඉහෙළම ආනිසංස විදිහට සැලකන්නේ. බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා ඊටත් වඩා ආනිසංසදායි මහා සංඝරත්නය වෙනුවෙන් යමක් පූජා කරන එක කියලා. ඇයි ඒකට හේතුව? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයකමයි තියෙන්නේ. ඒ නික්‍රේසි මහරහතන් වහන්සේ අරමුණු කරගෙන දෙන දාණයට බුදුරජාණන් වහන්සේටයි තියෙනවා. බුදුහාමර දේශනා කරනවා අහංකි අරහා ලෝකේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා. ආසවක්කේ ඥාණයෙන් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේට සමානයි. බුදුහාමරන් විශේෂත්වය උන්වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ මේ ශාසනයේ මුල්ම සම්බුද්ධත්වයට පත් වෙච්ච තමන්ගේ ඥාණයෙන්ම ඒ අවබෝධය ලබාගත් උත්තරම නිසා. ඒ වගේම උන්වහන්සේට තිබිච්ච ඡන්ද අසාධාරණ ඥාන ආදී අවිඥා වලින් බුදුහාමුදුරු සුවිශේෂයි. නමුත් උන්වහන්සේ රහත් ඥානයට සමායිත වෙන්නේ. එතකොට මහා සංඝයා රත්නයේ වෙනුවෙන් යමක් පූජා කරන එක ඉහළ මානසංසදායේ දෙයක් හැටියට දේශනා කරනවා. එහෙම කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා මහා සංග්‍රහණ වෙනුවෙන් ආවාසයක් පූජා කරනවා. ඇත්තම දැන් මේ කරන විහාර පූජාවත් ඒ මට්ටමෙන් අපිට සලකන්නට පුළුවන්. ඒ පූජාව අර සියලටම වඩා අනිසංසදායි කියලා. ආවාස පූජාට වඩා අනිසංසදායි කියනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. ඒ තෙරුවන් සරණ යාමට වඩා අනිසංසදායි පංචශීල ආරක්ෂා කිරීම. පංචශීල ආරක්ෂා කිරීමට වඩා අනිසංසදායි එක සල්ප මොහොතක් හරි සම්බේ සත්තා බාඳු සුඛිතා කියලා මෛත්‍රී භාවනා වඩන එක කියලා. පින්වතුනි ලෞකික කුසල අතර ඉහළ මානසික සැලසෙන තමන් ජීවිතේට උපරිම ප්‍රතිලාභයක ලැබෙන ඉහළම කුසලයේ තමයි නිරතුරුව මෛත්‍රී වඩන්න. නිර්වාණ බෝධි නැමැති මාවත වැටිලා තියෙන පින්වතුනි මෛත්‍රී භාවනා නැමැති පාලම ඔස්සේ කියන බව දහම් තුලේ තාම පැහැදිලි. ඒ නිසා හැකිතාක දුරට මෛත්‍රී සිතුවිලි දිනු කරගන්නට ඕන. මේක තමයි ලෞකික කුසලයන් අතර ඉහළම කුසලයේ විදිහට සංසඳහන් කරන්නේ. මෙහෙම සඳහන් කළ බුදුහාමුදුරුවෝ අවසානයේ දේශනා කරන මොකද්ද? අර මෛත්‍රී වඩනවට ප්‍රධාන සංසදායි එක අසුර සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීම කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා අසනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි ආදී වශයෙන් මේ අපේ ජීවිත යථාර්ථයේ යථා ස්වභාවය සමුදේ රැය වශයෙන් එක මොහොතක් දකින්න පුළුවන් නම් අන්න ඒ මොහොත තුළ අපි ජරා මරණ ආදී දුක් දෙකෙන් නිදහස් වෙලා ඉන්නේ. මෙන්න මේ ගමන යන්න තමයි පෙනුතුනි මෙවැනි තේකන් අපි ආශිර්වාදයක් කරගන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ ජීවිතේ කරපු ලොකුම දේ මොකද්ද කියලා. අහුවම සමහර අය කියන්නේ ඇතමිට මම සාංගික දානයක් දුන්නා, මම කටින පින්කමක් කළා, මම ස්වාමීන් වහන්සේට කුටියක් පූජා කළා, ඇතැමිට මම පන්සලක් පූජා කළා. මේ වගේ දෙයක් තමයි අපි හිතන් ඉන්නේ. මේවත් වෙන තේ ආනිසංසදායි දේවල්. මේව සතරේ ලොකෝ මගවිදම. නමුත් මේ සම්බුද්ධ ශාසනයක පින්නතුනි ඒ සියලුම පින්කම් ටික ගත්තොත් හරියට අපි උදාහරණයක් හැටියට කිව්වොතින් අපේ වෙනත් රටකට ගුවන් ගමනක් යන්න යන ගමනේදී හරියට ගෙදර ඉඳන් ගුවන්තොටුපළට ගියා වගේ තමන්ගේ නිවසේ ඉඳන් ගුවන්තොටුපළට ගියාට තමන් වෙන රටකට ගියාගෙන නැහැ. යම් කිසි කෙනෙක් ගුවන්තොටුපළට ගිහිල්ලා අනේ ගුවන්තොටුපළ හරිය ලස්සනයි කියලා කිය, ඒකේ තියෙන බඩු භාණ්ඩ දෙකේ ඉන්න කටිය ටික බල බල හිටියට ගමන ගියාගෙන නැහැ. අන්න ඒ වගේ තමයි අපේ සමහරැත්තන් ලොකු පින්කම් කරලා හරිය කීර්තියෙන් ඇතැන්විට බොහොම ආඩම්බරේනොත් තමන්ගේ පින්කම් ගැන උදාමනමින් ඉන්නවා. ඒ සියලුම දෙනා පින්නතින අර විදේශ ගමනක් යන ගිහිල්ලා ගුවන්තොටුපළට ගිහිල්ලා ගුවන්තොටුපළේ දේවල් බල බල ඉන්නයි වගේ තමයි. එතනින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ පින්නතුනේ. එතනින් බෝඩින් පාස් එක අරගෙන අපි ගුවන් යානයට ඇතුල් වෙන්නට ඕන. බෝඩින් පාස් එක ගැනීම හා සමානයි පින්නතුනේ හරියට පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. දුක ඇතිවීම නැතිවීම පිළිබඳව හේතුඵල ධම තේරුම් ගැනීම අපි කරන්නට ඕන. මේ සියලුම පින්කමලා ආශිර්වාදේ ලබාගෙන මෙවැනි දාන ආදී පින්දහමෙන් අපට ලැබෙන ඉහළම ආනිසංසය තමයි කල්යාණ මිත්‍රත්වයේ තුලින් අපට දහමේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒක හරියට අර ගුවන් ඥානයේ බෝඩින් පාස් එක ගත්තා වගේ. ඒ විතරක් නෙවෙයි කිනොතනේ බෝඩින් පාස් එක අරන් අර රූම් එකේ වාඩි වෙලා හිටියත් හරියන්නේ නැහැ. ගුවන් ඥානයට අපි බෝඩ් කරන වෙලාවේ නගින්න ඕන. අනේ නගින වගේ තමයි මේ සම්බුද්ධ ශාසනය තුල සමත විදර්ශනා වැඩිම. ඒ ගුවන් ඥානයට ඇතුළත් වෙලා අපිට තියෙන්නේ සමත විදර්ශනා දෙකේ යෙදෙනටයි. වර්තමානිය තුල හිත පිරිසුදු කරගෙන කුසල චේතනාවක සිටීමත් ඒ වර්තමානිය තුල සමාධිමත් සිටින් අනිකතාවේ පසක් කිරීමත්. ඒ කාර්ය අපි කරනකොට අපි ගමනාන්තය කරා යනවා. අපට අමුතුවෙන් ගුවන් නියමුවට මුකුත් දෙන්න අවශ්‍යත් නැහැ, ප්‍රාර්ථනාවක් කරන්න අවශ්‍යත් නැහැ. අපේ කාර්ය අපි ඒක කරනකොට නීමිත වේලාවේදී අපි කෙලෙසුන්ගෙන් දුර වෙමින් අපේ නිවීම කරා ළඟා වෙනවා. අපි මේ ගමන හරියට අපි නැගගොතින් මේ ගමන හරියට යනවා නම් අපි ගුවන් යානෙ ඉඳගෙන අනේ මගේ ගමන අවසානට යන්නේ ඕනේ නැහැ කියලා ප්‍රාර්ථනා කරලා අකමැත්තෙන් හිටියත් යනවා ඉදින්ට. හැබැයි ඔබ ගුවන් තොටුපළට විතරක් ඉඳගෙන අනේ මට අවසානට යන්න ලැබේවා කියලා හිටියට ඔබට කවදාවත් යන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ උදාහරණය හොඳට මතක තියාගන්න. මේකම තමයි වෙනතින අපේ මේ ජීවිත ගමනයි. අපි මේ කරන හැම පින්කම් වලින් ආශිර්වාද ලබා ගන්නේ සමත විදර්ශනා නැමැති බුද්ධිමත් මිනිසෙකුට මේ ලෝකේ වඩන්න තියෙන ඉහළම මට්ටමට යන්නට ආශිර්වාද සලසා ගන්නයි අපි මේ පින්කම් ටික කරන්නේ. අම්මට තාත්තට සලකන්නේ, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ, දාන ආදී පින් දහම් කරන්නේ, තමන්ගේ ගෙදර යුතුයකම් කරන්නේ, මේ හැමදේම කරන්නේ මේ ආධ්‍යාත්මික ගමනට ආශිර්වාදයක් වෙන්න. මේ වගේ පින්කම් අප කරනකොට පින්නතුනි අපේ ජීවිතේට ආශිර්වාදයක් වෙන විතරක් නෙවෙයි අපේ ජීවත් වෙන අම්මල සාත්‍රට ඒක ලොකු ආශිර්වාදයක්. ඉතින් මේ වයෝ වෘද්ධ පියාණන් වහන්සේ මේ දකින්නකොට ලොකු සතුටක්. ඒ වගේම මේ ඥාතීන් මේක දකින්නකොට ඔබටත් ඔබේම ඥාතියේ මේ ලස්සන පින්කමක් කළා නේද කියලා ඔබට සතුට වෙන්න පුළුවන් පින්නතුනි. ධනයෙන් ලැබෙන ප්‍රයෝජන මේවා. බොහෝ දෙනෙකුට පින්නතුනි ධනෙ තිබ්බට මෙහෙම හිතක් දෙන්නේ නැහැ. පීති මොදාහරන් වින්දති දාසාකේ විදියට යමක් පරිත්‍යාග කළා විඳින සෝයේ විඳින සමහරය දන්නේ නැහැ. සමහර හිතන් ඉන්නේ වැඩිපුර ප්‍රමාණයක් තමන්ගේ මිල මුදල් වල තිබුණොත් තමයි සතුට ලැබෙන්නේ කියලා. ඒකිනු සතුටක් ලැබෙනවා. නමුත් උදාර සතුටක් වින්දින නම් තමන්ට තියෙන දේ නිර්ලෝභීව අවශ්‍ය තැන් වලට පූජා කරන්න ඕන. මුලින්ම අත්තාන සොකේති පේනේති තමන් සතුට වෙනවන තමන්ට තියෙන වස්තුවෙන්. මාතා පිටුන්න සොකේති පේනේති අම්මා තාත්තිනව නම් සපවත් කරන්නට ඕන. පුත දාරාණ සුඛිත පිණේති. තමන්ගේ දූ දරුවන් ඉන්නව නම් පෝෂණය කරන්නට ඕන. සමන බ්‍රාහ්මණ සුඛිත පිණේති. සමන බ්‍රාහ්මණ සුඛිත මුදල කරවන්නට ඕන. මේක තමයි අපේ ධනයෙන් ලබන ප්‍රයෝජනය. දත්වාංශය බුත්වාංශය යථානුභාවං අනින් දිතෝ සග්ග මුපේති තහණන් කියලා බුදුහාමර දේශනා කළා. අනුභව කළා. ලෝකෙට දන් දීලා කීර්තිමත්ව නුවණැති කෙනා සසරේ ගමන යනවා කියන එක මේ ගමනනි මාට පත් කරන්නේ කියන එක. ඉතින් එවැනි වටිනාකම මේ සිදකලේ ඉතින් නිලානේ ලෙවල නොවන මහත්මියට සතුට වෙන පුළුවන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා උපාලි ලෙවල මහත්මයාට පුණ්‍යානුමෝදන් කිස්ස මේක කරන්නේ. එනි සාදරණීය සහෝදරයන්ට සතුට වෙන පුළුවන් අනේ අපේ මල්ලේ අයියා වෙනුවෙන් අපි මේ හොඳ පින්කමක් කරනවා කියලා. ඒතරක් නෙවෙයි උපාලි මහත්මයාගේ මේ අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න මේක අවස්ථාවක්. නිලෙන්න ඕනගේ අම්මට පින් අනුමෝදන් කරන්න තියෙන හොඳම අවස්ථාවක්. ඒතරක් නෙවෙයි තියෙනතුනි. මෙවැනි සුවිශේෂී අවස්ථාවකදී අපේ සසරගත ඥාතීන් බොහෝ දෙනෙක් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ අහලති බිම්සාර රජතුමා වේළුවනාරාමේ පූජා කරනකොට කල්ප ගානක ඥාතීන් එහි පින් අනුමෝදන් වීමෙන් බලාපොරොත්තු වෙමින් හිටියා. ඉතින් ඔබට තමන්ගේ මේ ජීවිතයේ උපකාර කරපා විතරක් නෙවෙයි සසර බොහෝ ජීවිතවල අම්මල තාත්තල වෙලා කිරෙන් දහදියෙන් ඔබව පෝෂණය කළ ඔබට මේ කුසල් වඩන්නට උපකාර කරපු අතීත අම්මල තාත්තලටත් මේක පින් අනුමෝදන් කරන්න තියෙන හොඳම අවස්ථාවක්. ඒ නිසා සීලම කරුණෝ මේ අවස්ථාවේ මනරින් සම්පාදනය වෙන සසර ජීවිත කාලයේ බොහෝ කාලයක් මේ ආත්ම විතරක් නෙවෙයි මේ විහාරස්ථානයේ අවුරුදු දහස් ගාණක් තියෙනවා නම් ඒ හැමදාම පින් සිදු වෙන සදා පුණ්‍යම් පවඩන පින්කමකට ඔබ හැම දිනෙකම මේ සහභාගී වුණා. තමන්ගේම දෑතින් තමන්ගේම පූර්ණ අනුග්‍රහය කරපු පින්කමක්සේ හැම දිනෙකම එක වගේ සතුටට පත්වන්න මේ සිදකලා උතුම් පින්කම ආනිසංසයෙන් අප නමින් මිය ගිය විශේෂයෙන් ඒ උපාලි දෙවුල මහත්මයා ඇතුළු මාළනී නෝනා මහත්මයා ඇතුළු ඒ මිය ගිය ඥාතීන් ඔබ නමින් මිය ගිය යම් ඥාතීන් වෙත්නම් ඒ හැම දිනෙම මේ පිණිස සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. මේ පිණිස සුවපත් වෙ හැකි වෙනත් ඥාතීන් හිතවතුන් මේ විශ්වය තුළ පොතනක හෝ සිටිත්නම් අවීචිය පටන් භවතරේ දක්වා ඒ සියලු සත්‍යෝද මේ පිණිස සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. මේ සියලු පින් කමල බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝ රැසියනොත් බොහෝ කාලයක් සොයකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. පින්නතුනේ හැම දිනෙක මේ වාගේ සතරට පත්වන්න මහා පින්කමකට සංඝ සතු මහා දානයකට ඒ වගේම විහාර පූජාවකට ඔබේ දෑතින් ඔබ විසින්ම කළව පින්කමක්සේ හැම දිනෙකම ඒක වාගේ සතරට පත්වන්න. නිලානි දෙවුල නෝනා මහත්මිය වගේම වචනයකින් හෝ යම් කෙනෙක් මේ පින්කමට සහභාගී වුණා නම් ඊටාම සුළු මුදලකින් හරි කෙනෙක් සහභාගී වුණා නම් ඒ හැම දිනාටම මේ පින සමසේ බෙදී ඒවා ඒ හැම දිනාගේම සතර ජීවිත සුවපත් වන්නට මේ පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.